2013 වසරේ 9 මාසේ 8 භාවනා වැඩසටහන. මේ වැඩසටහන චාරිත්‍රයකට කරන වැඩසටහනක් නොවේ. මේ වැඩසටහන සිදු කරන්නේ ඔබේ මනස තේරුම් කර ගැනීම සඳහා. දේශකයාණන් වහන්සේගේ අනුශාසනයක් කියලා එකක් නැහැ. අපෙන් දැනගන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔබට දැනගත යුතු ඕමනා කරන සියල්ල ඔබ තුලින් දැනගන්න පුළුවන්. ඒ දැනගැනීම උදෙසා වන අනුශාසනයක් පමණයි. එහෙම නැතුව අපේ කිසිවක් ඔබට දෙන්න නැහැ. මේ ලෝකයේ තවත් කෙනෙකු දෙනවා නම් ඒ දෙන්නේ සංකල්ප දෘෂ්ටි. ඉතින් මේ තමා ළඟ තියෙන දෘෂ්ටි වල සංකල්ප වල තියෙන ස්වභාවය පෙන්නලා පැහැදිලි කරලා දෙන තමන් තේවයින් නිදහස් වෙන්න මඟ පාදනවා. අපි විසින් ඔබට දෘෂ්ටියක් සංකල්පයක් නොදී මිනිසාට ලෙහෙසියෙන් පහසුවෙන් පියවර තබන්න බැරි ඒ දුෂ්කර කටුක මාර්ගය ජයගත්ත බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම මේ මනුලෝකේ මිනිස් පුරයේ ශ්‍රේෂ්ඨතම ඥානවන්ත උත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණමයි. හේතුව මොනතරම් දාර්ශනිකයෝ ශාස්ත්‍රවරු බිහි වුණත් ඒ කිසි කෙනෙකුට තමන්ගේ ඉන්ද්‍රියන් ඉක්මවා යන්න බෑ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි මේ කල්පයේ මේ බුද්ධාන්තරයේ පළමුවෙන්ම ඉන්ද්‍රියන් ඉක්මවා ගොස් මේ ලෝකෝත්තර ධර්මයේ දුටුවේ. ඒ මිනිස්සෙකුට අදහන්නවත් බැරි දෙයක්. මනුෂ්‍යයෙකුට චින්තනය කරන්නවත් මනුෂ්‍යයෙකුට මොනමාකාරයකවත් සිතන්න බැරි ප්‍රදේශයක් උන්වහන්සේ දැකීම වචනෙන් කියන්න බැරි තරම් ශ්‍රේෂ්ඨත්වයක් ඇති කරන කාරණයක්. අපිට තනියෙන් තනක වාඩි වෙලා එහෙම හිතන්න උත්සාහ කළාට කවදාවත් ඒ ලබා ගන්න බෑ. නිරන්තරයෙන්ම මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත් අයෙකුගේ අනුශාසනයක් අත්වැලක් අවශ්‍යමයි. අපිම හිතන්න ගියාම අපේ නොදැනුවත්වම නැවත නැවත හසු වෙන්නේ තමන්ගේම අවිද්‍යාවට තමන් හසු වෙනවා. ඒ නිසාවෙන් තමයි ධර්මයෙන් පිහිටක් ලබා ගන්නේ විශේෂයෙන්ම. ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසුවාම ස්වාමීනි, කල්යාණ මිත්‍රත්වයේ නේද 150ක් හේතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම කියන්න එපා ආනන්දය. 100%ක්ම හේතු වෙන්නේ කල්යාණ මිත්‍රත්වයයි. ඒ කියන්නේ ඒ කල්යාණ මිත්‍රත්වේ නැතුව, ඒ දහම කනට ඇහෙන්නේ නැතුව කිසි කෙනෙකුට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එපා වුණයි කියලා නිවන් දකින්න බෑ. ඒක තනිව අවබෝධ කරගන්නේ ලෞතර බුදු කෙනෙක් පමණයි. ඒ නිසා අනිවාර්යයි 100%ක් කල්යාණ මිත්‍රය අවශ්‍යයි. ඊළඟට තමයි තමන්ගේ උත්සාහය කැපවීම, එයට යොදලා ඒ ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. මුලින්ම ඔබ දුක අඳුන ගන්න. දුක කියලා කියන්නේ දුක්ඛදායි හැඟීම හෝ සංකල්පය නෙමෙයි. මෙතෙන්දී අපි දුකයි කියලා කියන්නේ ගැටලුව. එහෙම නැත්නම් ස්වභාවය අඳුන ගන්න. අපි ගින්දරක් දැක්කහම කියන්නේ දුකයි. කටුවෙත්තක් දැක්කහම කියන්නේ දුකයි. එහෙමනම් අපි දුකක් තියෙන තැනකින් අපි හැම මොහොතකම කලේ ගින්දරින් අපි ඈත් වුණා. විදුලි සැර තියෙනවා නම් එතනින් ඈත් වුණා. කටුවෙත්තක් තියෙනවා නම් අපි එතනින් ඈත් වුණා. ප්‍රපාතයක් කියන්නේ දුකක්. එහෙමනම් ප්‍රපාතයක් තියෙන තැන් වලින් අපි ඈත් වුණා. ඒ ළඟට ගියේ නැහැ වැටේ කියලා. ඒ වගේම තමන්ගේ සිතේ තමන්ට බලපවත්වන යම් ආකාරයක ගැටලු සහගත ස්වභාවයක්, දුක්ඛදායි ස්වභාවයක් වේද, ඒ හඳුනා ගන්න, එතනින් ඉවත් වෙන්න. සිතේ ගැටීම වර්ධනය කර ගැනීම හෝ පිළිකුල වර්ධනය කර ගැනීම හෝ ඇලීම ප්‍රීතිය සන්තෝෂය වර්ධනය කර ගැනීම හෝ කියන මේ මනෝභාවයන් තුලට අපි ඔබව තල්ලු කරන්නේ නැහැ. එහෙම ක්‍රියා කරන්නේ කියලා අපි අනුශාසනා කරන්නේත් නැහැ. ඒකට හේතුව තමයි ඒ කිසිවකින්ම වැඩක් වෙන්නේ නැහැ. කොහොමත් මේ ලෝකේ ඇලෙන ගැටෙන මිනිස්සු ඇලෙන තරමට ගැටෙනවා, ගැටෙන තරමට ඇලෙනවා, ජය ලබන තරමටම පරාජය වෙනවා, පරාජය ලබන තරමටම ජය ලබනවා, දුක් විඳින තරමටම සැප විඳිනවා, සැප විඳින තරමටම දුක් විඳිනවා. මානසික ස්වરૂපය එකයි. සසරින් පැමිණි සක්කාය දිට්ඨික ගුණය තමා තුල සිටගෙන තමන්ව මෙහෙවනවා. ඒ මෙහෙවීම නිසා තමන් විශාල කම්පනවලට, අපහසුතාවයන් වලට ජීවිතේ වරින් වර මුහුණ දෙනවා, එයටපත් වෙනවා. කළ යුතු එකම කාර්යය වන්නේ මේ මමංකාරයේ ස්වභාවය මනාකොට තේරුම් කරගන්නට. මමත්වයට ජීවත් වෙන්න පුළුවන් ආහාර තියෙනවා, මමත්වයට ජීවත් වෙන්න බැරි ආහාර තියෙනවා. හරියට මුහුදු ජලයේ ජීවත් වෙන්න පුළුවන් මාළුවෙකුට ගොඩදියේ ජීවත් වෙන්න බෑ. ගොඩදියේ ජීවත් වෙන්න පුළුවන් මාළුවන්ට කරදියේ ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ ස්වභාවයන් දෙකක්. ඒ වගේ ස්වභාවයන් දෙකක් තුල තමයි ලෝකෝත්තර තත්ත්වය සහ ලෞකික තත්ත්වය කියන දෙකම පවතින්නේ. ලෝකෝත්තර ධර්මයේ ඇහෙන්න ඇහෙන්න විමසන්න විමසන්න ඒක මමංකාරයට, මමත්වයට, ජීවත් වීමට, පෝසත් වීමට තියෙන ඉඩකඩ ඇහිරීමක්. මේකත් තමන්ගේ මනස තුල තියෙන ත්‍රස්තවාදයක් පරද්දවනවා වගේ දෙයක්. අවිද්‍යාවක්, වැරද්දක්, වැරදි සිතුවිල්ලක්, වැරදි දැක්මක්, වැරදි සංකල්පයක් දුරු කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අපි කරන්නේ ත්‍රස්තවාදයකට නම් පහර දෙනවා, ඔරොත්තු දෙන්නේ නැති විදියට ඒගොල්ලන්ට. ඒ වගේම හිතා ගන්න බැරි විදියට, ඒගොල්ලන්ට සැරසෙන්න බැරි විදියට, බිඳින්න බැරි විදියට පහර දෙනවා. ඒක තමයි යුද්ධයක ස්වභාවය. ඒ වගේ තමයි මේ මනසට අපි ඉක්මවා යන ගුණයකින් පහර දෙනවා. මේ මනස දන්න සීමාවක් තියෙනවා, නොදන්න සීමාවක් තියෙනවා. නොදන්න සීමාව තමයි අකාලිකත්වය කියන එක දන්නේ නෑ මනස. අවේදී තත්වය කියන එක දන්නේ නෑ මනස. අසංකාරික තත්වය කියන එක දන්නේ නෑ මනස. අශේෂ විරාග නිරෝධ කියන තත්වය දන්නේ නැහැ මනස. ඒ භව විමුක්තිය කියන එක දන්නේ නැහැ මනස. අන්නේ ලෝකෝත්තර දහම් වලින් තමයි අපි අනුශාසනා කරන්නේ. මනසට සම්මා දිට්ඨිය තේරෙන්නේ නැහැ. මනසට සම්මා සංකල්පය තේරෙන්නේ නැහැ. මනසට සම්මා වාචාව තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ ඒ තුල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහෙන් එකක් වැඩ කරනකොට. එකක් වැඩ කරනවා කියන්නේ සියල්ල වැඩ කරනවා කියන එකයි. වැඩ කරනකොට මේ පංච උපාදානස්කන්ධය අන්න අපි කියනවා තේරෙනවා කියලා. සංඥා වැඩ කරනවා, සංකාර, විඥාන, වේදනා, නාම රූප වැඩ කරනවා. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය වැඩ කරනකොට අපි කියනවා ඔන්න තේරෙනවා කියලා. මොන ලෝකෝත්තර ධර්මයේ කියන එක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒක අනන්ත ගුණයකින් යුක්තයි. ඒක අසංඛාරික ගුණයකින් යුක්තයි. ඒක චේතෝ විමුක්තියෙන් යුක්තයි. ඒ නිසා මේ මනසට ග්‍රහණය කරන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා, අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්තය ප්‍රශංසා කරන්න, එහෙම නැත්නම් අනන්තය සොයා යන්න ඔබට විපාකයේ වශයෙන් අනන්ත ගුණයක්, අනන්ත වූ ඥානයක්, අනන්ත වූ මනසක්, අනන්ත වූ ජීවිතයක් ඔබට ලැබෙනවා. අනන්තයේ සිටින තැන පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පසේ නකම්පති. කම්පනේ වන්නේ නැහැ අටලෝ දහමෙන් අකාලිකව, එහෙම නැත්නම් අනන්තයේ, එහෙම නැත්නම් අවේදීතව ඥානය, මනස, ජීවිතය පවත්වනකොට. හේ ඥාන දර්ශනයක්, ගුණයක්, යදා පඤ්ඤාය පස්සති. ඒක ඇති කිර ගැනීම සඳහා විවිධ භාවනාවල් වර්ග හඳුන්වලා දීලා තිබුණා. කිසිම භාවනාවකින් මේ தත්වයටපත් වෙන්න බෑ. මේක භාවනා අවසන් කළ යුතු තැන, භාවනාව අවසන් කරන තැන ලැබෙන දෙයක්. භාවනා කියන වචනේ තේරුම භාවිතාව. ඊට පස්සේ භාවිතාව කියන එක ඉදිරියෙන් යෙදෙන මොකද්ද භාවනාව කියලා? මෛත්‍රී භාවනාව, කසීන භාවනාව, පිළිකුල් භාවනාව, අසුබ භාවනාව. එතකොට ඉස්සරහින් යෙදෙනවා කාරණේ සමතය, සම්මතය. ඊට පස්සේ යෙදෙනවා ක්‍රියාවලිය, භාවනාව හෙවත් භාවිතා කරනවා. අසුභය භාවිතා කරනවා, කසීන භාවිතා කරනවා, ආනාපානා සති භාවිතා කරනවා. ඔය එකක්වත් බුදුහාමුදුරුවන්ගේ කියලා මට නම් මගේ ඥාන දර්ශනයේට පේන්නේ නැහැ ලියලා තිබ්බට. බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණේ විදර්ශනා භාවනා. විදර්ශනා භාවනා විමසීමේ ප්‍රතිපදාව. එකයි විදර්ශනා භාවනා කියන්නේ. විදර්ශනාව කිව්වහම අර වගේ සමතයක් අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකීය න්‍යායක්, ඒකීය කාරණයක් ගොනු වෙන්නේ නැහැ විදර්ශනාව කියන වචනයට. ඒක ගවේෂණය, විමසීම, පරීක්ෂණය කියන වගේ ක්‍රියාත්මක වචනයක් තියෙන ඒකීය නාමීය ධර්මයක් නැහැ ඒකේ. ඒකේ නාමීය ගුණයක් නැහැ ඒකේ. එහෙමනම් අපි විදර්ශනා කරලා හොයන්නේ මොකද්ද? කුමක්ද නිවන? නිවන යනු කුමක්ද? කොහේද සැනසීම? කොහේද සැනසීම? කොහේද නිවන කියනයි අපි හොයන්නේ. නිවන ඇති කරගන්න නම් විඳීම නතර කරන්න ඕන. විඳීම නතර කරන්න නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහින්ම ඉවත් වෙන්න ඕන. දැන් සාමාන්‍ය ස්වභාවයේ තමයි මෙහෙම අනුශාසනයක් කරද්දි කරද්දි හැම මොහොතකම සසර පුරුද්දට නැවත නැවත වැටෙනවා. මොකන්ද? తත්‍ර తත්‍රා බිනන්දනී, නැවත නැවත ඇලෙන, නැවත නැවත පැටලෙන ස්වභාවයක් වෙනවා. එක තැනකින් විඥාණය පළවා හරිනකොට තවත් තැනකට යනවා. සතුරු කණ්ඩායම් වගේ තමයි. එක පැත්තකින් පහර දෙනකොට තවත් පැත්තකින් පහර දෙන්න පටන් ගන්නවා. එක ස්වරූපයකින් ඇවිල්ලා ආයි තව ස්වරූපයකින් පැමිණෙනවා. දැන් ලංකාවේ හමුදාවට පහර දුන්නා. හමුදා ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා හමුදාවට පහර දුන්නා. ඒ වගේ මමත්වයත් මගේමයි කියන පැත්තෙන් ඇවිල්ලා මේ මමමයි කියන ස්වරූපයෙන් අපිව රවට්ටලා අපිව මුලා කරනවා, අපිව අපායට ගෙනියන්න බලනවා. ඒ කියන්නේ මේ මමමයි කියලා මගේම සිතුවිල්ලයි, මගේම චේතනාවයි, මගේම අදහසයි, මේ මමමයි මගේ හැඟීමමයි කියලා දනවලා මුලා කරනවා. කියන්නේ මගේ වෙස් ගන්නෝ. මායя කියලා කියන්නේ ෂණිකව බොහොම ඉක්මනින් එක එක වෙස් ගන්නවා. ඒ දසබිම්බර මායෝ කියලා පෙන්නුවත්, තණ්හා රති රගා කියලා පෙන්නුවත්, ඒ මායя එක එක වෙලාවල් වලට එක එක වෙස් ගන්නවා. ඒ නිසා ඔබේ ළඟ ඉන්න මේ මමත්වය මායя කියන කෙනා ඔබේ පැත්ත අරගෙනම වැඩ කරමින් ඔබ විනාශ කරනවා. ඔබට රසවත් දෙයක් හැටියට, ගුණවත් දෙයක් හැටියට, වටිනා දෙයක් හැටියටම පෙන්නමින් තමයි මුලා කරන්නේ. ඉතින් අපිට අර මිත්‍ර ප්‍රතිරූප අඳුන ගන්න අමාරුයි වගේ තමා තුළම තියෙන මමංකාරයත් මිත්‍ර ප්‍රතිරූපයක්සේ පැමිණෙනකොට හඳුනා ගැනීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අධිඥානයක්, අධිචිත්තයක් යදවලා මේ ප්‍රවේශම ගන්නෙ. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් අපි මොකද්ද කරන්න ඕන කියලා. ඒක අර සරල මාධ්‍යයක්, සරල අදහසක්, සරල ඉල්ලීමක්. ඒක අපිට ඉතාම සරලව කියන්න පුළුවන් පියවර මනින්න, එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්න, එහෙම නැත්නම් පින්දහම් කරගෙන උදේ හවස මල් පූජා කරලා ඉන්න කියලා. ඒව කරන්න ඕන තමයි. දැන් ඒව කරන අයට තමයි මේ දේවල් කරන්නේ. ඒ වගේ තත්වයක නතර කරන්න නෙමෙයි මේ ලෝකයේ තියෙන අවසාන ගැටලුව විසඳන තැන. අවසාන ගැටලුව විසඳන සද්ධර්ම දේශනාවටයි ඔබ සවන් දෙන්නේ. ඒ නිසා මෙය හුදෙක් 1 1 2 හරි 2 2 4 කියන වගේ ඉලක්කමකින් කියන්න පුළුවන් ඒකීය ධර්මතාවයක්. සරල කාරණයක් නොවන බව වග බලා ගන්න ඕන. එනිසා අර වගේ බොළඳ ප්‍රශ්නාර්ථ කිසිවෙක් නොසනව ඇති කියලා අපි විශ්වාස කරනවා මේ දේශනා සියල්ල ශ්‍රවණය කරන අය. ඔබ ගැලවෙන්න කාගෙන්ද? මමත්වයෙන්. තමාගින් තමා ගැලවෙන්න හැම මොහොතකම උත්සාහ කරන්න. තමාගින් තමා ගැලවුණොත් තමා මුළු ලෝකෙම ගැලවුණා, නිදහස් වුණා. තමා තුල තමා ඇලුනොත් තමා මුළු ලෝකෙම අල්ලගත්තා වගේ වෙනවා. එතකොට තමාගින් තමාට ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ විදු ඥානෙ, විද්‍යාත්මක ඥානෙ හැමතිස්සෙම අවදි කර ගැනීමෙන්. දැන් මේ සංස්කාරක ලෝකයේ පිළිබඳව හරි, එහෙම නැත්නම් මේ සතර මහා භූතයන්ගේ ධර්මතාවල ලෝකයේ පිළිබඳව හරි හැඟීම නෙමේ අපි ලබා දෙන්න ඕන. විද්‍යාත්මක ගුණය. ඒ විද්‍යාත්මක ගුණය පෙන්වන්නත් උවමනා කරන්නේ තමන්ගේ තියෙන ගැටලුව තැනට ගිහිල්ලා ඒ ගැටලුවේ ස්වභාවය බලලා ඒ ගුණය පෙන්වන්න ඕන. වෛද්‍යවරේ රෝගී පරීක්ෂා කරලා බලලා ලෙඩේ මොකද්ද කියලා හඳුනගෙන ලෙඩේටයි බෙහෙත් දෙන්නේ. එහෙම නැතුව බෙහෙත් සාප්පුවේ තියෙන ඔක්කොම බෙහෙත් ටික එනේන ලෙඩාට පොලිමට ඔහේ දීගෙන යන්නේ නැහැ. ඉතින් තමන් තමන්ට වෙදෙක් වෙන්න, තමන් තුල තියෙන ගැටලුව තමන් අඳුනගන්න, තමන් තුල තියෙන ගැටලුව අඳුනගෙන ඒ ගැටලුවටයි තමන් විසඳුම සපයන්න ඕන. මානසික ගැටලුව. ඔක්කොම ගැටලු තියෙන්නේ මානසික ගැටලුවක්, භෞතික ගැටලුවක් නෙමෙයි. ඔක්කොම ගැටලු මානසික ගැටලු. අන්න හඳුනා ගන්නවා තමන්ගේ තියෙන ගැටලුව. ඒ කියන්නේ තමා කොහෙද මේ රැඳිලා ඉන්නේ? ඇයි තමන්ට නිදහස් වෙන්න බැරි? කූඩුවක ගිරවෙක් ඉන්නවා සිර වෙලා. ඉතින් ඒ ගිරව හැම තිස්සෙම හැම පැත්තෙම බලනවා. මිදෙන්න පුළුවන් තමන්ට, ඉගිලෙන්න පුළුවන් තනක් කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම දුර්වල කම්බියක් කොහෙද තියෙන්නේ, කැඩිච්ච කම්බියක් කොහෙද තියෙන්නේ, කොතනින්ද මට ඉවත් වෙන්න පුළුවන් කියලා බලනවා. ඒ වගේම මමංකාරය තුලත් එහෙමයි. තමන් බලනවා තමා තුලින් ගැලවෙන්න. ඒ ගැලවෙන්න උත්සාහ කරන කරන හේ තමන් යම්කිසි පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩම තමයි මාරයාට අයිති දේවල් අරගෙන නම් යන්න බෑ. මාරයාට අයිති දේ දාලා තමයි යන්න පුළුවන් කියලා හිතන්න ඕන. මාරයාට අයිති දේ දාලයි යන්න ඕන. මාරයාට අයිති දේ අරන් යන්න බෑ. මොනවද මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් අපි එකතු කරගෙන තියෙන්නේ, පටලවාගෙන තියෙන්නේ මාරයාට අයිති දේවල්. ඔබ උදාහරණයක් දක්වලා තියෙනවා පොඩි කතාවකින්. ඔය වඳුරු අල්ලන මිනිස්සයෝ තැඹිලි ගෙඩියක් හරි වැවර ගෙඩියක් හරි ඔය කපලා ඒකේ ඉදිරි කොටස අත දාන්න පුළුවන් මට්ටමකට ඒ වඳුරෙකුට රවුමක් හදලා ඒක ඇතුළට කැවුම් දානවා. කැවුම් දැම්මට පස්සේ අර ගෙඩිය බැඳලා තියෙන්නේ හොඳට. කැවුම් දැම්මට පස්සේ අර රිලව අර ඒ තැඹිලි ගෙඩිය ඇතුළට අත දානවා. අත දැම්මට පස්සේ අර කැවුම් ගෙඩිය ලොකුවට අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ අත අදින්න බෑ එළියට. ඊට පස්සේ අර වඳුරු අල්ල ගන්න මිනිස්සයා ඇවිල්ලා අර වඳුරව අල්ල ගන්නවා. ඉතාලම පහසුවේ අර වඳුරත් ලේසියෙන් අතාරින්නේ රස තෘෂ්ණාව නිසා. ඒක අල්ලගෙනමයි, ඒක අරගෙනම තමයි යන්න බලන්නේ. ඉතින් යන්න බලනකොට ඇවිල්ලා දැලක් දාලා එහෙම නැත්තම් ගහලා අල්ල ගන්නවා. ඉතින් මනුෂ්‍ය සත්වයාත් එහෙමයි. ඒ අර මේ තැඹිලි ගෙඩියකට, වැවර ගෙඩියකට අර අත දාපු ඒ රිලව වගේම මේ ආත්ම භාවයෙන් රසවත් කියලා දෙයක්, හොඳයි හොඳයි ප්‍රණීතයි කියලා දෙයක් අල්ල ගන්නවා. අල්ලගෙන නිදහස් වෙන්න බලනෝ. කොච්චර නිදහස් වෙන්න බැලුවත් නිදහස් වෙන්න බෑ. අර තැඹිලි ගෙඩියට අත දාලා කැවුම් ගෙඩියක් අල්ලගත්ත අර පිළව වගේ කොච්චර හරි මිදෙන්න බැලුවොත් මිදෙන්න බෑ. ඇයි? කොහෙන් හරි දෙයක් මනසින් ගැඹුරින් අල්ලගෙන ඉන්නේ. ඉතින් මනසට කියලා දෙන්න ඕන ඔබට මේ කුසගින්න පිරෙන අර කැවුම් ගෙඩියක් වගේ ආහාරයද වටින්නේ, ජීවිතේද වටින්නේ කියලා. අන්න එහෙමනම් අර ජීවිතේ බේර ගන්නවා අර පොඩි වටිනාකමකින් සුළු වේලක් පිරිමැහෙන අර කැවුම් ගෙඩියට ජීවිතේම කොටු කරගන්න රිලවෙක් වගේ නොවි. අන්න ඒ මට්ටම තේරුම් කරගන්න ඕන. තව කතාවක් කියනවා. මහ කැලයක් මැදින් ලොකු ගම තාම දුර්භික්ෂ ගම ප්‍රදේශයක් හරහා යන්න තියෙන ගමනක්. ගිහිල්ලා තමන්ට තියෙන්නේ හම්බ වෙන විශාල මැණිකක් අරගෙන ආපහු එන්නයි තියෙන්නේ. ඒ මැණික අරගෙන ආවොත් මගදි පල් හොරු ඉන්නවා. ඒ හොරු ගහලා ජීවිතෙත් නැති කරලා මරලා දාලා අර මැණික අරන් යනවා. නමුත් තමන්ගේ પરම්පරා 7කට 8කට ජීවත් වෙන්න පුළුවන් මුදල් හම්බ වෙන විශාල වටින මාණික්කයක්. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? අන්න ඥානවන්ත මිනිස්සයා කල්පනා කරන මැණිකයි ජීවිතේ දෙකම නැති වෙනවට වැඩිය හොඳයි මැණික විතරක් නැති වෙලා මගේ ජීවිතේ තිබුණොත් මේ විදියට හරි මං ජීවත් වෙනවා නේ කියලා කල්පනා කරලා අර වටිනා කියන මැණික ගේන්නේ නැතුව එනෝ. ඉතින් මගදී හොරු පැනලා ඉවරලා මලු පරීක්ෂා කරලා බලනෝ වටිනා කියන දෙයක් නැහැ යන්න දෙනෝ. මොකද වටිනා කියන දෙයක් අරගෙන ගියොත් එහෙම රාජපුරුෂයන්ට කියලා නැවත මේගොල්ලෝ අල්ලගන්න වෙන නිසා ඒ හොරු කරන්නේ මරලා දාන එක. ඒ නිසා ඒ මැණික නැතුව ගියාට පස්සේ අර කරදරයක් නැහැ, හොම යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි තමන්නුත් ජීවිතේ අර මායයට අහු වෙන්න තියෙන. ඒ කියන්නේ පල්හොරු කියලා කිව්වේ මායයා. මැණික කියලා කිව්වේ ඔබේ තියෙන තණ්හාව තෘෂ්ණාව. ඔබ කියලා කියන්නේ මනුෂ්‍යාත්ම භාවය. එතකොට ඔබ නැමැති පුජ්‍යලයා අර තණ්හාව තෘෂ්ණාව නැමැති මැණික අරගෙන යන්ට යනකොට මොකද වෙන්නේ? අර මායයා නැමැති සොරු ඇවිල්ලා පහර දෙනවා. එතකොට මේ ඥානවන්ත පුජ්‍යලයා තෘෂ්ණාව අතහැර දාලා ගියොත් අර මායයට පහර දෙන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඔබ ඇඳගෙන ඉන්නේ මායාගේ ඇඳුම්. ඔබ කුලියට ගත්ත ඇඳුම්. මොනවද මේ ඇඳුම් කියලා කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය මන කියලා මේ තියාගෙන ඉන්න සියල්ලම මායාගේ ඇඳුම්. කෙනෙක් හිතන්න පුළුවන් මේ අපිට කියන්නේ ඔක්කොම අතාරින්නද? අපිට කියන්නේ මොකක්ද නොකර ජීවිතේ ජීවත් වෙන්නද? එහෙම නැත්නම් අර වෙසන්තර රජුරු වගේ මුකාක්වත් නැතුව ගිහිල්ලා හංගරෙද්දක් ඇදගෙන කැලේට වෙලා ඉන්න කියලාද මේ කියන්නේ? නෑ. ඒ කිසි දෙයක් නෙමෙයි කියන්නේ. මේ නිසා භෞතික දේ කිසි වෙලාවක අධ්‍යාත්මික දර්ශනයට පටලවා ගන්න එපා. අධ්‍යාත්මික දර්ශනය තුල නූල් පොටක්වත් නෑ. අබමල් රේණුවක්වත් ඉතුරු වෙන්නේ නැතුව අතහරින්න ඕන. භෞතික දේ භෞතික අවශ්‍යතාවයන් හැටියට සිව්පසය සීලු දනාටම තම තමන්ගේ කුසලතාවයන් වලින් ප්‍රමාණයට ශක්ති ප්‍රමාණයට පලාතේ හැටියට රටේ හැටියට ඒක තියෙන්න ඕන. භෞතික පැත්තෙන් මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න බෑ කාටවත්. එහෙම කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ භෞතික පැත්තෙන් මධ්‍යම ප්‍රතිපදාවක් හැදුවේ නෑ. උන්වහන්සේට එක එක වටිනාකමකින් යුක්ත ආරාම, එක එක පහසුකම් තියෙන ආරාම උන්වහන්සේට පූජ කළා. උන්වහන්සේ අර භෞතික පැත්තෙන් මට මධ්‍යස්ත විදියට ඕනේ, චාම් විදියට ඕනේ එහෙම එකක් ප්‍රකාශ කළා නැහැ. ඒ නිසා කවදාවත් ඒක මේ බාහිර දෙයකට මික ගලපගෙන විනාශ වෙන්න එපා, ජීවිතේ විනාශ කරගන්න එපා. භෞතික සම්බන්ධතාවයක් නැහැ මේක, ඥාන දර්ශනයක්. අතහරින්න තියෙන්නේ විශේෂයෙන්ම අතහැරීමත් අතහරින්න ඕන, ක්‍රියාව අතහරින්න ඕන, සංඥාව අතහරින්න ඕන කියන කාරණය මේ අපි කියන්නේ. අපහසුම දේ තමයි ක්‍රියාව අතහරින එක. මේ මනසට මොනවා හරි ක්‍රියාවක් එනකන් තමයි බලන් ඉන්නේ. දැන් අපිට කියලා කියලා දැන් සමහර අය අන්තර්ජාලය තුල ඉන්නත් මේවා අහලා ඒගොල්ලෝ අපිට කියනවා කරන්න දෙයක් අපිට කියන්නේ නැහැ නේ හාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඔවුන් ඉල්ලන්නේ කරන්න දෙයක්. අපිට කියන්න මොකක් හරි කරන්න. භාවනාවක් අපිට කියන්න මොනවා හරි කරන්න ඕන අපිට භාවනාවක් මොනවා හරි. ඒ භාවනාවල් ඉක්මවපු දේශනයක් තමයි මේ කාරණේ. ඒ නිසා මේක ක්‍රියාවක් දෙන එකක් නෙමෙයි, ක්‍රියාව ඉක්මවන එකක්. ඒ නිසා මේ මොහොතෙත් ඔබ බලන්න ඔබේ මානසික ක්‍රියාව ඉක්මවන්න. සංකල්ප ඉක්මවන්න, සංකල්ප වලට වැටෙන්න නෙමෙයි, ක්‍රියාවකට වැටෙන්න නෙමෙයි අපි මේ උපදේශ දෙන්නේ. සංකල්ප ඉක්මවන්න බලන්න. ඔබට සංකල්පයි මේ ප්‍රශ්නේ, ඔබට ප්‍රශ්නේ ක්‍රියාවයි. කම්ම නිරෝධාය සංවත්තති. ඔබට කර්මය නිරෝධ කිරීමෙන් මේ සැනසෙල්ල ලබන්න පුළුවන්. සසර සැරිසරද්දී අපිට ස්වභාවයෙන්ම දැන නොදැන නොයෙකුත් නොයෙකුත් අවස්ථාවන් වල පිම්පිරෙනෝ පවුපිරෙනෝ, හොඳ දේවල් ඇති වෙනෝ, ජීවිතේ නරකයි කියන දේවල් සිදු වෙනෝ. ඉතින් ඒක බෞද්ධ අබෞද්ධ කාටත් සසර යද්දී හමු වෙන දේවල්. නමුත් මෙතෙන්දී අපි පුණ්‍ය පාප පහේනස්ස නත්ති ජාගරතු භයං, මේ සසර බිය නැති කරනවා පිම් පව් කියන දෙකම නසලා වරදවා තේරුම් ගන්න එපා. කායිකව ඊළඟට කාටවත් උදව් නොකර ඉන්නවත්, මැටි පිළිම වගේ ඉන්නවත් එහෙම ක්‍රියා කරන්න යන්නපා. ඒක යුතුකම වගකීම කලයුක්ත කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පවා දානි වළඳන වෙලාවට තව භික්ෂුන් වහන්සේ කෙනෙක් ආවොත් බුදුහාමුදුරුව අහනවා, මේ මගේ ඉතුරු දානි ටික දෙන්නද? මම වළඳලා භාගයක් ඉතුරු වෙලා තියෙනවා, දෙන්නද? කැමති නම් දෙන්න. ඒ ඉච්ඡර කාරුණිකයි. එතනකොට මේ මානව ධහම එතන උපදිනවා. එහෙම නැතුව මේ නරක නපුරු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මෙතන මේ පිම්පවු නසනවා කියලා කියන්නේ මානසික ස්වභාවයක් අතික්‍රමණය කිරීමක් මිසක් කවදාවත් අර භෞතික යුතුකම සහ වගකීම පැහැර හැරීම නෙමෙයි. ඒක හොඳට තේරුම් කරගන්න ඕනේ. මනසින් පින සහ පව කියන්නේ මොකද? හැම මොහොතකම කරන්නේ හොඳ සහ නරක. මිනිස්සු හොඳ සහ නරක, හොඳ සහ නරක ඉවත් කරන්න කියලා කියන්නේ. එහෙම නැතුව මධ්‍යස්ථ වෙන්න කියලා නෙමෙයි. හොඳ සහ නරක ඉවත් කළොත් එහෙම යාර මධ්‍යස්ථ බවක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳයි නරකයි කියලා දෙකක් තියෙන කෙනෙකුට තමයි මධ්‍යස්ථ භාවයක් තියෙන්නේ. හොඳයි නරකයි කියන දේ නැත්තම් මේ ලෝකේ මධ්‍යස්ථ භාවයක් ගොනු වෙන්නේ නැහැ, සැකසෙන්නේ නැහැ. එනිසා බුදුදහමේදී පෙන්වන මධ්‍යස්ථ භාවය කියලා කියන්නේ අන්ත දෙකක් නැතිව උපදින මධ්‍යස්ථ භාවයක්. ඒක සීමාවක් කියන්න බෑ. මෙන්න මේ මධ්‍යස්ථ භාවයයි මේ ස්වභාවයයි කියලා ඒක පෙන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ මජ්ජිම ප්‍රතිපදාවේ ස්වභාවය. ඒක අනන්ත ගුණයකින් යුක්තයි. මොකද කරුණු දෙකක් දෙපසට තියෙද්දී තියෙන මධ්‍යස්ථ භාවයක් නෙමෙයි. අශේෂ විරාග නිරෝධය. ඒ කියන්නේ අර මධ්‍යස්ථ භාවය කියලා කියන්නේ එක්තරා ප්‍රමාණයකට අල්ලා ගැනීම කියන එකනේ. මෙතන එක්තරා ප්‍රමාණයකට අල්ලා ගැනීම නෙමෙයි, කිසිම විදියකින් අල්ලා නොගැනීම. මොනවද? යම් යම් කරුණු අල්ලා නොගැනීම නෙමෙයි මේ අපි කතා කරන්නේ. තමන්ගේම මන අල්ලා ගැනීමෙන් වළකින්නේ. ඉස්සෙල්ලම කරන්නේ මනස අල්ල ගන්නවා. මේ මම කියන සංඥාව ගන්නවා. ඒ සංඥාව අරගෙන තමයි ඊළඟට එයා ඇස කන නාසය ඔස්සේ ගමන් කරන්නේ. ඒ ගමන් කළා තමයි ඒවට ග්‍රහණය වන්නා වූ දේවා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් මනෝ සංචේතන ආහාර බවට පත් කරලා භුක්ති විඳින්නේ. අපි හැම තිස්සෙම මතක් කරන්නේ මෙතන අනන්ත වූ ධර්මයක් තියෙන්නේ. මෙතන තියෙන්නේ ලෝකෝත්තර ධර්මයක්. මෙතන තියෙන්නේ වචනේ පරිසමාප්තාර්ථයට පැමිණිය නොහැකි වචනේ ඉක්මවාලු දර්ශනයක්. හැඟීම් සංසිඳවල, දර්ශන සංසිඳවල, වචන සංසිඳවල, සංකල්ප සංසිඳවල, ජීවිත සංසිඳවල, කර්මය සංසිඳවල, හාත්පසින්ම සියල්ල සංසිඳවල, සමාධි සංසිඳවල, සතිය සංසිඳවල, මේ හැම දෙයක්ම සංසිඳවල සංසිඳවල සම්මා සමාධියක් ඇති වෙනවා. සම්මා සමාධියක් කියලා කියන්නේ කිසිම සමාධියක් නැත. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ කිසිම සමාධියක් නැtei කියලා කිව්වහම අර මේ අපි ජීවත් වෙන විදියට ඉන්න කියන එක වෙන්නේ නැති. නෑ. සාමාන්‍ය සත්වයා ජීවත්වන්නේම සමාධියකින්. ඊට පස්සේ අපි සමාධි භාවනා කියලා කරන්නේ ඒ ජීවත්වන සමාධීන් අතර හොඳයි ප්‍රණීතයි කියලා ගත්ත එක අරමුණක් අරගෙන ඒ ඔස්සේ සමාධිගත වෙනවා. ඒ සමාධිගත වීමේදී අපි කියනෝ ඔන්න සමාධිගත වුණා. මොනවටද මේ? අර බොහෝ සමාධීන් වල හිටපු කෙනා එක සමාධියකටපත් වෙන්න පටන් ගන්නවා. මෙතන කිසිම සමාධියක් නැත. කිසිම සතියක් නැත. සිහියක් යොදවන්න අරමුණක් ඕන. සිහියක් යොදවන්න රූපයක් ඕන, වේදනාවක් ඕන, සංඥාවක් ඕන, සංකාරයක්, විඥානයක් ඕන. සතිය යොදවන්න. ඒ කියන්නා වූ සතිය නෙමේ මේ සම්මා සතිය. කියන්නේ කිසිම සිහියක් නැහැ. ඇයි සිහියක් නැත්තේ? ලෝකෝත්තරයි. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ගුණයකින් යුක්තයි. එබැවින් කිසිදු සිහියක් පවත්වන්නේ නැත. ඒ විදිහටයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවතින්නේ. දැන් මේ කරුණ ඔබට කියනකොට ඔබ බලන්න තමන්ගේ මනස මේ කියන ධර්මයේ තුල පිහිටවන්න. ඒ පිහිටවන්න උත්සාහ කරන හැම මොහොතකම කෙස්රොදක් ගින්නකට ටික ටික ලං කරනකොට මොකද වෙන්නේ? ඒක ටික ටික ටික ටික පිච්චෙනවා, හැකිලිලා යනවා. ඔබේ මමංකාරය ලෝකෝත්තර ධර්මයට සමීප කරන්න කරන්න කරන්න ඔබේ මමංකාරය හැකිලෙනවා. එහෙම නැත්නම් ටික ටික අඩු වෙලා යනවා. යම් මොහොතකදී කපුරු පෙත්තක් පිච්චුවා වගේ ඉතුරු නැතුව අවසන් වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වීමේදී තමාත් නෑ, අන් අයත් නෑ. එයාට තමා කියලා කෙනෙකුත් නැහැ, බුදු කෙනෙක් කියලා කෙනෙකුත් නැහැ, දෙවියෙක් කියලා කෙනෙකුත් නැහැ, ස්වාමියෙක් භාර්යාවක් කියලා කෙනෙකුත් නැහැ, රටක් ජාතියක් සංස්කෘතියක් වර්ගයක් කියලා කෙනෙකුත් නැහැ. එහෙමනම් මේ ලෝකේ සියලුම ආගම් තියෙන්නේ මිත්‍යාවේ. සියලුම රටවල් කියලා ප්‍රභේදන හදාගෙන තියෙන්නේ මිත්‍යාවේ. එහෙව් ලෝකයක ඔබට හැකිනම් මේ පරම සත්‍ය ඥානය උදා කරගන්න. ඔබ මිහිතලේ උපන් කෝටි 700ක 800ක ජනගහනේ භාග්‍යවන්තම පුජ්‍යලයා, විශිෂ්ටතම පුජ්‍යලයා, මුළු මහත් ලෝකාධිපත්‍ය රාජ්‍ය තන්ත්‍රය ලබා ගත්තාට වඩා භාග්‍යවන්ත පුජ්‍යලයා ඔබ බවට පත් වෙනවාමයි. ඒ සතුට, ඒ ප්‍රීතිය, ඒ වරප්‍රසාදය එලෙස ඔබට දැනෙනවාමයි. එනිසා අතිශයින්ම දුර්ලභ වූ මේ වචන ටික ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ හැම විටම කිසිවෙක්ම නොවෙන්න උත්සාහ කරන්න. හැම විටම කිසිවක්ම නොකරන්න උත්සාහ කරන්න. සංඥා ඉක්මවලා වචන කතා කරන්න බෑ. නමුත් මේ ධර්මයේ තේරුම් ගන්න උදවිය දැනගන්න ඕන මේ සංඥා ඉක්මවලා කියන මේ වචනයක් කියලා. නැත්තම් මේක ආයි කරන්නේ සංඥාවක් හැටියට ගන්නවා, ප්‍රතිපදාවක් හැටියට ගන්නවා, නාම රූපයක් හැටියට ගන්නවා, රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට ගන්නවා. නැවතත් අර බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව తත්‍ර తත්‍රාබිනන්දනි, නැවත නැවත නැවත නැවත ගොඩෙන්න හදනෙහි නැවත ක්‍රියාවට වැටෙනවා. නැවත රූප වේදනා සංඥා සංඛාර වලට වැටෙනවා. නැවත නැවත නැවත නැවත තමන් වැටීම නිසා තමන් නිදහසක් නැතුව යනවා. එනිසා තමන් බොහෝම සැලකිලිමත් වෙන්න ඕන, ඒ තත්වයෙන් නිදහස් වෙන්න. හොඳයි, මෙතෙක් වෙලා දේශනා කරන ධර්මය තුළ මනස පිහිටවන්න, නුවණ පිහිටවන්න, ජීවිතය පිහිටවන්න, ජීවිතය පරදුවට තියලා ධර්මය ප්‍රමුඛ කරගෙන ඔබ තුළ වීරිය උපදවන්න සියල්ල අත්හරින්නට පුළුවන් දහම්සොඬ රජ කෙනෙක් වෙන්න, යකාගේ කටට පනිනවා දහම් පදයක් අහගන්න, සද්ධර්මයේ ඔබ තුල ජනිත වෙන්න, ඔබ යකාට අයිති සියල්ල යකාටම දීලා ඔබ ධර්මයේ ස්ථාපිත භාවය ඇති කරගන්න, තමන්ගේ මනස තුල මේ කියන ලද ධර්මයට සමීප කරන්න මනස ටික වෙලාවක් කාලය අරගෙන. රටක් පාලනය කරනවට වැඩිය ධාම සංකීර්ණ කාර්යයක් තමයි මේ හිතක් ජය ගන්න එක, හිතක් පාලනය කරන එක. ඒක අත්දැකීමෙන් දැනෙනවා ඇති. හිතත් එක්ක විදර්ශනා භාවනාව යෙදෙන අයට රටක් පාලනය කරනවා කියලා කියන්නේ හරිම ප්‍රශ්න, මෙහිම ප්‍රශ්න, හතන ප්‍රශ්න, මෙතන ප්‍රශ්න ඔක්කොම ඒ නායකයාගේ ඔළුවට එනවා. එක මොහොතක්වත් නිහඬව ඉන්න, නිසංසලව ඉන්න බෑ. ඉතින් හිතක් පාලනය කරනවා කියලා කියන්නේ තර ප්‍රශ්න මේ ප්‍රශ්න ඒ පැත්තේ ගැටලු මේ පැත්තේ ගැටලු එහෙන් විසඳනකොට මෙහෙන් ගැටලු මෙහෙන් විසඳනකොට තවත් තැනකින් ගැටලු උපදින ස්වභාවයකින් යුක්තයි මේ හිතෙත් ඒ නිසා තමයි රටක් පාලනය කරනවට වඩා අමාරුයි හිතක් පාලනය කරන එක හිතක් ජය ගන්න එක රටක් ජය ගන්නවටත් වැඩිය අමාරු කාර්යයක් ඊට වැඩිය තීක්ෂණ ඥානයක් යොදවන්න ඕන දැන් රට රාජ්‍යයක් ජය ගන්න පුදුමාකාර සූක්ෂම මොලයක් තියෙන්න ඕන හැමෝම මිත්‍ර කරගෙන සතුරු බලවේග දුර්වල කරගෙන කටයුතු කරන්න ලොකු තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන ඊටත් වැඩි තීක්ෂණ බුද්ධියක් යොදවන්න ඕනේ මේ හිත ජය ගන්න මොකද හිත කියලා කියන්නේ ඊටත් වඩා සංකීර්ණ දෙයක් හිතත් එක්ක කටයුතු කරනකොට 100%ක්ම අපිට අඩුවක් වෙන්න ඉඩ තියන්න බෑ අපි දන්නවා කාට බොරු කළත් හිතට බොරු කරන්න බෑ කියන එක ඒ නිසා හිතත් එක්ක කටයුතු කරද්දී ඊටත් වඩා තීක්ෂණව විචාරාත්මකව වැඩ කරන්න සිද්ධ වෙනවා හැමතිස්සෙම ඔබේ හිත දිහා බලන්න අපි කියන වචනත් එක්ක ඔබේ හිත දිහා බලන්න ඔබේ ඥානයේ ඔබේ සිතුම් පැතුම් දිහා බලන්න මේ කියන දේවලුත් එක්ක ඒක තමයි වැදගත් මම කියලා යමක් දැනෙනවා තමයි මම කියලා යම්කිසි ආඩම්බරයකින් මම ඉන්නවා තමයි ඒ වුණාට ඒ රැවටීමේ ආඩම්බරයට වඩා රැවටීමෙන් දැනෙන ඒ මමත්වයේ සුවයට වඩා සැබෑ තත්ත්වය මට සැපයි කියන අදහසේ ඉන්න ඕන. සමහර අයට ඉස්සරහට යනකොට හිතෙනවා මම නැති වුණාම එතකොට මුකුත්ම නැහැනේ කියලා. එතකොට විදර්ශනා ඥාණයෙන් කියලා දෙන්න ඕන කොහොමත් මුකුත්ම නැහැ තමයි. මේ තියෙන්නේ රැවටුණු හැඟීමක් අදහසක් විතරයි මම කියලා. කියන කාරණේ හිතට කියලා දෙන්න ඕන. අන්න එතකොට තමයි මාරයා පලා යන්නේ. ඒක තමයි හිතේ ඉන්න මාරයා. බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි ඔය ඇත්තන්ටත් ඒ මාරයා ඉන්නවා. මාර දුවරු ඉන්නවා, දසබිම්බර මාරයෝ ඉන්නවා, ඔක්කොම ටික ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සමත භාවනාවේ නිවන් දැක්ක කියන බොරු කතාවක් සමත භාවනාවත් ඇරලා විදර්ශනා භාවනාවට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ සත්‍ය සාගත්තේ. ඒ වගේම පිරුණුවම් පානකොට මේ ධ්‍යාන වැඩුවා ධ්‍යාන සමාපත්තිය වලට ගිහිල්ලා සමාපත්තිය වලින් බහැලා ආයි මාර්ගඵල වලට ගිහිල්ලා මාර්ගඵල දියුණු කරලා අරිහත්ත්වයට ගිහිල්ලා කී කියා කතාවක් කියන ඒ බොරු කතා. බුදු කෙනෙක් නිරෝධ සමාපත්තිය සමවැදින්න පුළුවන් කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවදිනව පහන සංඥාවේ පිරුණම් පාද්දේ එතනින් ඉවරයි. ඉතින් අර පොහුදුන් භික්ෂුන් වහන්සේලා ආවට පස්සේ ත්‍රිපිටකයේ අවුල් කරපු සියලු තැන් අපිට ඉතාම හොඳින් පේනවා. නිවැරදි තැනුත් අපිට හොඳට පේනවා. හරි තැනුත් අපිට හොඳට පේනවා. ඒක හිතාමතා කරන්න ඕනේ ඉබේ සිද්ධ වෙනව පොහුදුන් පුජ්‍යලයක් මේවා વિચારන්න විග්‍රහ කරන්න ගියාම මේක ඥාන දර්ශනයකින් කරන්න පුළුවන් දෙයක්. එදා මේ පළමුණු සංඝායනාවට මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ ගුණ උතුමෝ ආනන්ද හාමුදුරුව එන්නම ඕන හැබැයි රහත් වෙලාම ඉන්න ඕන කිව්වා. ඒකට හේතුව පුතජනේ කියලා කියන්නේ එකම එක පිස්සෙක්නේ. පිස්සෙක් කියන්නේ සබ්බේ පුතජනා උම්මත්තක පිස්සුයි. ඉතින් මේ පිස්සෙක් වාඩි කරගෙන කවමදාකවත් මේ වැඩේ කරන්න බෑ අනිවාර්යෙන් රහත් වෙලාම ඉන්නත් ඕන කිව්වා. එච්චරයි කතාව. ඉතින් බුදුහාමුදුරන්ගේ විවරණයකුත් තිබ්බා. ආනන්ද හාමුදුරුව මහත් වෙහෙසකුත් දැරුවා. රහත් භාවයට පත් වෙලා තමයි මහා පළවෙනි සංඝායනාවට තෙමසකින් පැමිණියේ ආනන්ද මහරහතන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේගේ මතකය, උන්වහන්සේගේ අවධාරණය තමයි පින්නතුනේ තියෙන්නේ විශාල දේශනා ප්‍රමාණයක. මට මෙහෙම කිව්වා, මෙතෙන්දි කිව්වා, මෙහෙමයි මෙහෙම මේ දේශනේ කළා කියලා. ඒවයි අටුවාවල් වලට යනකොට තමයි වරද්දන්නේ. ඒවයි විග්‍රහයන් වලට යනකොට තමයි වරද්දන්නේ. දැන් පාලි වචනේම අනිත් පැත්තට නිර්වචනය වෙනකොට සිංහලට ආයි වැරදිනවා. ඒකයි උනේ. බුදුරජාණන් වහන්සේ එක පිරිසකට එක සූත්‍රය දේශනා කරේ, ඒකෙන් නිවන් දැක්කා. ඒ නිසා ඔබ සියල්ල දැනගන්න ඕමනා කරන්නේ මේ මනසේ ඉක්මවන්න ඕන ධර්මතා දැනගෙන ඉක්මවන්න බලන්න. මේ මොහොතේ රැඳිලා ඉන්නේ, අල්ලගෙන ඉන්නේ මොකද්ද කියලා බලන්න. ඔබ ඒකෙන් නිදහස් වෙන්න. හරියට අපි එහෙම වේගයෙන් වැඩි කරගෙන අතහැරගෙන ඉස්සරහට යනකොට තමයි ඔබට ඒ බලය එන්නේ. එක උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්, ගුවන් යානයක් බිම තියද්දී පැයට කිලෝමීටර් 260ක වේගයක් ගන්නවත් සමගම අහසට පියාසර කරනවා ගුවන් යානයක්, ඒ හුළඟේ සමබරතාවය ආරක්ෂා කරගෙන. ඔබේ මනසෙත් එහෙමයි. ඉස්සරහට ඔබ ගමන් කරන්න ඕන. ඒ ගමන් කරන වේගය මත, ඒ අතහැරීමේ වේගය මත, ඒ වේගයේ උපරිමයේදී ඔබ මේ මහ පොළොව අත්හැරලා යනවා. එහෙම නැත්නම් මේ ලෝකය අත්හැරලා යනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් සහිත ලෝකයේ මේ නතර කරලා තියෙන ඥානය, අර වේගයෙන් ගුවන් ඥානයක් මේ පොළොව අතහැරලා අහසට පියාසර කරනවා වගේ, ඒ අතහැරීමේ වේගයේ ඉගිල්ලෙන්නට දරපු වේගය තුල ඔබ නිදහස් වෙනවා. ඒකට ගුවන් ඥානයත් ඒ වේගය ගන්නේ මේ මහ පොළොවෙන් නික්මෙන්න කියන අදහසින් තමයි ගන්නේ. ඒ නික්මෙන්න අදහසින් ගන්න නිසාම තමයි අහසට ගුවන් යානය ගමන් කරන්නේ ඊට අදාළ පරිසර පද්ධතිය තුල. ඒ වගේම ඔබත් මේ මානසික නිදහස් විය යුතුයි කියන වේගය තුල ඔබටත් නිදහස් වෙන්න පුළුවන්. මේ වචන කියන්නේ සියල්ල බොරු කියලා ඔබට හැඟේ. මේ වචන තියෙන්නේ මහ පොළොවේ, ලෝකයේ තියෙන මේ වචන. අහසට ගියාට පස්සේ මේ වචන බොරු. ඒ කියන්නේ අහසට ගියාම ගුවන් යානයක් රෝද අකුල ගන්න. දැන් ඔයත් රෝද ටික එළියට දාලා තියෙන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා එළියට දාලා ඒකින් තමයි දුවන්නේ, මහ පොළොවේ දුවනවා. යහසට ගියපු ගමන් ඒක වැඩක් නැහැ, ඒ ටික අකුල්ල දානවා. ඊට පස්සේ අනන්ත ආකාශයේ පියාසර කරන රෝද වලින් නෙමෙයි යන්නේ. බුදුහාමුදුරුවෝ අද කාලේ වැඩ හිටියනම් අනිවාර්යයෙන් උදාහරණයට කරත්ත වගේම ගුවන් යානාද උදාහරණයට ගන්නවා. මේ තියෙන වාහනද උදාහරණයට ගන්නවා. නිවන වෙනුවෙන් තමන්ට අතහරින්න බැරි දෙයක් තියෙනවද කියලා තමන්ගේ මනසින් අහන්න. නිවන වෙනුවෙන් අතහරින්න බැරි දෙයක් තියෙනවද කියලා. හරි, ඒට ආදර්ශමත් වෙන්න තමයි අර දහම්සොන රජුරුවන්ගේ කතාව තියෙන්නේ. වෙස්සන්තර ජාතකයේ වුණත් ඒක පරමාර්ථයක්. වෙස්සන්තර කියන්නේ වෙස් අතහරිනවා. නමුත් අපි තෝරගන්නේ අවසානයේ එක වෙසක නතර වුණා. මොකද කැලේ ගිහිල්ලා අර හමක් පොරවගෙන කෙනෙක් ජීවත් වුණා කියන තැන ගන්නවා. එහෙම නෙමෙයි එතෙන්දී පෙන්වන්නේ පරමාර්ථ කතාවෙන් එයාගේ ළඟ තිබිච්ච සියලුම වෙස් අතහැරියා. එහෙම දෙයක් ඇත්තින් කළේ නැහැ. ඇත්තට කරන්නේ නැහැ. ඒක සම්මුති ලෝකේ ද අහිංසක දරුවෝ මේ අර වගේ වැද්දෙකුට ජූතක බම්මණෙකුට එහෙම දෙන්නේ නැහැ කවදාවත්. ඒ කතන්දර, ඒ කතාවන් වල අහන්න එපා. සතාට කතා කළාද? සතා ඉංග්‍රීසිද කතා කළේ? සතා සිංහලද? පාලි දැනගත්තේ කොහොමද සතා? ඒව අහන්න යන්න එපා. ඒව කතා. ඒ කතා තුලින් දෙන ධර්මතා තමයි මිනිස්සුන්ට කියන්නේ. ඔය සත්තුන්ට බන කියන්න හදපු කතා නෙමෙයිනේ. එනිසා සත්තු පව කතා කරන ඒවා දාලා ඒ හදන්නේ මිනිස්සුන්ට යමන්ද. නමුත් ඒව වැරදි විදිහට අනුගත කරගෙන තමයි තියෙන්නේ. ඒකයි තියෙන්නේ. ඒකයි තියෙන වරද. ඔබත් වෙස්ස අතහරින්න. වෙස්ස අතහරින්න කියන්නේ ගති විමුක්ත වෙන්න. එක එක ගති වලින් ඉන්නේ, වෙස්ස අරගෙන ඉන්නේ. එක එක ගති ගන්නෝ එක එක කෙනාට එක එක වෙස් තියෙන්නේ. ඉතින් වෙස් මුහුණුත් කියලා කියන්නේ ඒකයි. එක එක යක්ෂයෝ, කොටියෝ වගේ, මුවෝ වගේ ඒවත් දා ගන්න ඕල්වේ. ඒත් වෙස් මුහුණු. හොල්මන් වගේ දා ගන්න වෙස් මුහුණු. වෙස්සාන්තර වෙන්න ඕන. වෙස්සාන්තර කියන්නේ වෙස් අතහරිනවා. වෙස් මුහුණු ගලවලා දානවා. අර ගති විමුක්ත භාවයට පත් වෙනවා. ගති නැති කෙනෙක් බවට පත් වෙනවා. අන්න ස්වභාවය කියලා පෙන්වනවා. කවුද ජූතක බමුණ කියන්නේ? ජූතක බමුණ කියන්නේ තණ්හාව, තෘෂ්ණාව. නැත්තම් ඒ තෘෂ්ණාව කියන එක අපි අතහරින්නේ නැත්තම්, එහෙම නැත්තම් ඒ මාර බලවේගය දිගින් දිගටම අපි පස්සෙන් එලවනවනේ. දැන් බලන්න වෙස්සන්තර රජුරුවන්ගේ මාලිගාවේ දොරටු ටික අරලා දැම්මා. දොරටු හතර අරලා දැම්මා. කැමැති දැමැති දේ අරයි යන්න කිව්වා. මිනිස්සු ඉල්ලන එක නෙකරේ, ඕන්න අරගෙන ගියා. ඊට පස්සේ අවසානයේ ඉතුරු කරගනේ කියලා ගියේ තමන්ගේ බිරිඳයි දරුවෝ දෙන්නයි විතරයි. ඒක පස්සෙනුත් ආවා. කවුද? මාරයා, ජූතක බමුණ ආවා. ඒක පස්සෙනුත් ඇවිල්ලා කිව්වා, ඔය තියෙන්නේ බැඳීමක්. ඔබ බැඳීම් ටික ඉවර කරගෙන නැහැ කියලා ඒක පස්සෙනුත් කෙනෙක් ආවා. ඉතින් දැනගත්තා දැන් මට මිදෙන්න විදියක්ම නැහැ කියලා. ඒ මනසින් සිද්ධ වෙන දෙයක් කවදාවත් ඒක මේ භෞතිකවාදී ලෝකයෙන් කෙරෙන දෙයක් නෙමෙයි. එහෙමනම් ඉතින් මේ බුද්ධ කාලේ මේ ජීවිතේදී එහෙම දෙයක් කළා කියලා සඳහන් වෙන්නේ නැහැ. එහෙම දෙයක් කළේ නැහැ මේ ජීවිතේදී. මේ ජීවිතේදී හොඳින් රැකවරණ ඇතුව, ආහාර පාන ඇතුව, ඒ මාලිගාවක ඉන්න සලස්සල දීලා, ඒ වටපිටාව තියලා, ඇය ගෙදරින් එළවලා හරි මාලිගාවෙන් එළවලා හරි ගියේ නැහැ බුදුහාමුදුරුවෝ. ඊළඟට බුදුබවටපත් වෙලා බව ඇය බලන්න ගියාම ඇය අඬනකොට ඇය එළෙව්වේ නැහැ. මෙතන යන්න මම බුද්ධත්වයටපත් වුණා, ඕගොල්ලෝ මට වැඩක් නැහැ කියලා. ඒ නිසා ඊටාම කාරුණික ජීවිතයක් බුදුහාමුදුරන්ගේ. වරදවා තේරුම් ගත්තොත් ඕනම දෙයක් වැරදි කියලා දකින්න පුළුවන් වැරදි කෝණකින් බලන්න කියලා. ඒ නිසා වරදවා ගන්න නැතුව ඒවා හරියට ගන්න උත්සාහ කරන්න. මනසට කොච්චර සලකුවත් වැඩක් නැහැ. කවදක හරි ඔබව ඔය මනස අපායට අරගෙන යනවා, තල්ලු කරනවා මනසට සලකන්න ගියාම. ඉතින් ඒ චුල්ලපදුම ජාතකයෙන් පෙන්නන්නේ ඒකයි. ස්ත්‍රිය කියලා කියන්නේ මන. ඒ ස්ත්‍රියට සලකන කොච්චර හරි සලකන. දැන් ඔබවත් කරන්නේ ස්ත්‍රියට සලකන එක. මනට සලකනවා. මන හොඳින් තියෙනවා, මන සැපෙන් තියෙනවා, මන වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා, මනස සතුට වෙනුවෙන්. ඉතින් මේ චුල්ලපදුම ජාතකයේත් එහෙමයි. ඔහු බඩගින්නෙන් ඉඳගෙන මනසට සතුට දුන්නා. ස්ත්‍රියට සැලකුවා. ස්ත්‍රිය මරණයෙන් බේරගත්තා. එහෙම ගිහිල්ලා මෙහෙම කටයුතු කළා. කටයුතු කරලත් ඒ මනස අවසානේ කරේ මොකද්ද? ඒ මන අපායට තල්ලු කළා. එහෙම නැත්තම් මරණයට කන්දෙන් පල්ලෙහාට තල්ලු කළා. ඊට පස්සේ එයා දැනගත්ත මේ මනසට සැලකීමෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා. ඊට පස්සේ මනස අතහැරලා දාලා ආයෑව බලාපොරොත්තුෙන් තොරව අතහැර දාලා ඔහි යද්දී ඒ රටේ රජ කෙනෙක් හොයනවා. ඒ ඇතා තමයි තෝරන්නේ, රාජ ඇතා තමයි රජ කෙනා තෝරන්නේ. අපේ වගේ මේ ඡන්දයකින් හරි කර්මයකින් හරි නෙමෙයි, මේ තිරිසන් හස්තිය තමයි මල් මාලයක් අරගෙන හැම තැනම යනවා. ගිහිල්ලා මේ හස්තිය තමයි මේ රටට සුදුසු කෙනා, මෙන්න මෙයයි කියලා තේරුම් අරගෙන එයාගේ කරට මේ මල් මාලය දාන්නේ. ඉතින් මේ වෙස්සන්තර රජුරවන්ට මේ චුල්ලපදම ජාතකයේදී එම රජුරවන්ට මේ දානවා, ඒ චුල්ලපදම කුමාරයට දානවා මේ මල් මාලය. ඒ කියන්නේ මනස අතහැරාට පස්සේ, අර කන්දෙන් පල්ලෙහාට වැටුණාට පස්සේ එයා අතහැරියා, මනස අතහැරියා. මනස අතහැරලා යන ගමනේදී ස්වභාවිකව රාජ්‍යයටපත් වුණා. අන්න නිර්වාණ අවබෝධයේ සිදුවෙන ආකාරය. මේ මනස අතහැරීමත් සමගම නිවන ලැබෙන්නේ නොමිලි. අර රටේදීත් ලැබුණේ මේ රජතුමාට නොමිලි රජකම. අලිය ඇවිල්ලා නිකම්ම හස්ති රාජයා ඇතා මල් මාලිය දාන. දැන් රජකමක් ගන්න කොච්චර අමාරුද? එහෙම රටවල් වල රජකම් දෙනවද? දැන් මේ කතා ප්‍රවෘත්තියේදී පෙන්වන්න උත්සාහ කරන්නේ මේ නොමිලි හම්බ වෙන්නේ එක. එතකොට නිවන කියන්නේ මේ ලෝකේ නොමිලිම හම්බ වෙන දේ. නොමිලි හම්බ වෙන්නේ හැබැයි මනට සලකන එකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මනස අපේව කන්දෙන් පල්ලෙහාට තල්ලු කරනකම්ම, මරණයට පත් කරනකම්ම ඉන්නේ නැතුව, අපහසුතාවයට පත් කරනකම්ම ඉන්නේ නැතුව වේලසෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අන්න අපි මනසේ නිදහස් වෙනවා. මේක ස්ත්‍රීන්ටත් ඉන්නවා. මේ ඒ චුල්ලපදුම ජාතකයේ ස්ත්‍රිය පුරුෂයන්ටත් ඉන්නවා. ස්ත්‍රිය ඒ තමයි මනස. මනසට සලකන වැඩන්නේ. ඒ නිසා මේක වැරදි විදිහට තේරුම් ගත්තොත් එයාම සමස්ත ස්ත්‍රී සමාජය කෙරෙහි වෛරයෙන් බලන සමාජයක් නිර්මාණය වෙනවා. ඉතින් වෙලා තියෙන්නේ ඒකයි. ඒක තමයි සෝචනීය කතාව. නැත්තම් ওই චිත්‍ර කලාවෙන්, ඒ වගේම ওই තියෙන හැම කතා ප්‍රවෘත්තියකින්ම මේ දීලා තියෙන ඉතාම සුබවාදී විශිෂ්ට දේවල්. නමුත් ඒක වරදවල ගත්තොත් එහෙම නොමග යාමට හේතු වෙනවා. අර නොන්නි ගහන මිනිස්සෙක්ව අශ්වාරෝහකයා වශයෙන් හිටියාම අශ්වයත් නොන්නි ගහන්න පටන් ගත්තලු. ඒ වගේ අනවබෝධයේ මිනිස්සුන්, ඒ අනවබෝධය තුලින්ම තමයි විග්‍රහයන් සිද්ධ වෙලා අවසානයේ මිනිස්සු සමාජයේ ඒව ඍණාත්මක විදිහට එකතු කරගන්නවා. එතකොට අපිට ඒක කියන්න දෙන්නේ ඒක වැරදි, ඒක හැම කිරීම වැරදි කියලා තමයි කියන්න වෙන්නේ. එතකොට එතන නිවැරදි නිර්වචන පැමිණෙන්න ඕන. ඒක තමයි මේ කතා ප්‍රවෘත්ති වල තියෙන්නේ. ඒ වගේම අපි සත්සතිය ගැනත් කියලා දුන්නා. සත්සතිය තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා. මේ සත්සතියේ තියෙන මනස ජය ගන්න පිළිවෙල. මේ රන්සිරි ගයක්, රන්සිරි නෙමේ රුවන් ගයක් නිර්මාණය වෙන්නේ රණින් හදපු ගෙයි. නිර්මාණය වෙන්නේ මොකන්ද? බුද්ධ රාජ්‍යයේ බුද්ධාසනය ඒකයි. වජ්‍රාසනය කියන්නේ මොකන්ද? මේ ගල් පොත්තකට කියන නමක් නෙමෙයි, නොසැලෙන ආසනය කියන එක. ආර්ය ශ්‍රාවකේ කෝණ කෙනෙක් වැඩ ඉන්නේ වජ්‍රාසනයේ තමයි. ආර්ය ශ්‍රාවකේ කෝණම කෙනෙක් වජ්‍රාසනයේ තමයි වැඩ ඉන්නේ. අනිත් අයගේ වජ්‍රාසනයක් නෙමෙයි තියෙන්නේ, සැලවෙන ආසනයක්. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස නකම්පති. එතකොට අර කම්පණයනම ආසනය, නොසෙල්වෙන ආසනය වජ්‍රාසනය කියන්නේ ඒකට. එතකොට මේ ආසනය තමයි ඕන කෙනෙක්. ඒ නිසා දැන් අපි ගල් ගල් ගෙඩියක ඉඳි වැඳලා එනවා. තවසේ බුදු කෙනෙක් වජිරාසනේ කියලා කියන්නේ මේ අධ්‍යාත්මිකව නොසෙල්වි වැඩ ඉන්න තැනට. ඉතින් අපි කළුගල් නම් ඉතින් කොතනත් කළුගල් එකයිනේ, පාෂාණයක් නේ ඒක. ඉතින් එක විදියයි. නමුත් ඒකට අපි සම්මුති ගෞරවය, নমස්කාරය, වන්දනාව ඒ විදියට දහස් සංඛ්‍යාත ගුණයෙන් අවබෝධයටපත් වෙච්ච කෙනත් ඒක කරනවා මහත් සද්ධාවේ. නමුත් දැනගන්නවා වජිරාසනේ කියන එක ගොඩ නැගෙන්නේ ගල් පොත්තක් නෙමෙයි, ඒක මනස තුල ඥානය තුලයි. ওই ගල් පොත්තට බෝම්බයක් දාලා පිපිරුවොත් පිපිරෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒව ශරීර කූලුනේ. ජීවත් වෙලා ඉඳි බුදුහාමුදුරන් කකුල තලන්න පුළුවන් වුණා නම්, ලෙඩ රෝග හදවන්න පුළුවන් වුණා නම්, ආයිතින් අහන්න දෙයක් නැහැ. ඒවයි තියෙන ආශ්චර්යයට බුදුහාමුදුරෝ අදහන්න යන්න එපා. එසයි නොසෙල් වෙන ආසනේ ඔබ තුලත් ගොඩනගා ගන්න පුළුවන් වජ්‍රාසනය. මනස හදන්න නෙමෙයි තියෙන්නේ, මනස අතහරින්න තියෙන්නේ. තර මේක මතක තියාගන්න. සියල්ල අතහරින්න හැම විටම උත්සාහ කරන්න. එකක් දෙකක් නෙමෙයි සියල්ල අතහරින්න. සියල්ල අතහරිනවා කියන්නේ භෞතික නාම රූප අතහරිනවයි කියන එකට නෙමෙයි. සියල්ල අතහරිනවයි කියලා කියන්නේ මේ බෝට්ටු බැඳලා තියෙන, ඔරුව බැඳලා තියෙන ලණුව කපලා දාන. බෝට්ටු බැඳලා තියෙන මේ මානිකුත් සියලුම ඉන්ද්‍රියන් හැම බැඳලා තියෙන ලණුව මොකද්ද? මොකද්ද ලනුව? ආ මොකද්ද ලනුව? මමත්වය තමයි ඉන්ද්‍රියන් හයම බැඳලා තියෙන ලනුව. එතකොට මමත්වයෙන් මිදහස් කරොත් එහෙම, ඒ ලනුව කැපුණොත් එහෙම, දුරු වුණොත් එහෙම, එතන නැති වෙනවා. එතකොට මමත්වයේ දුරු වෙන්න මොකද්ද කරන්න ඕන? මොකවත්ම නොකර ඉන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න ඕන. මොකවත්ම නොකර ඉන්න තැනදී මමත්වය දුර වෙනවා. මොනවා හරි කරන තැනදී මමත්වය වැඩෙනවා. ඒකයි කම්ම නිරෝධාය සංවත්තති කිව්වේ. ඒකයි කර්මය නිදහස් වෙන්න ඕන. කම්මස්සකාරකෝ නැති කියන තැනට එන්න ඕන. කර්මය කරන්න කෙනෙක් නැති කියලා, විපාක විඳින්න කෙනෙක් නැති තත්ත්වයට එන්න ඕන. එතකොට හරියි. දැන් ওই මොකවත් නොකර ඉන්න තමයි මේ ඉගෙන ගන්න. අපර මේක මොකවත් නොකර ඉන්නේ කියලා කිව්වහම මේක වරදවා තේරුම් ගත්ත ගමන් අර සාමාන්‍ය විදියට මොකවත් නොකර ඉන්නත් පටන් ගන්නවා. ඒ කියන්නේ නිහඬව තියාගෙන ඉන්න, සද්ද නැතුව තියාගෙන ඉන්න, එක විදියක තියාගෙන ඉන්න පටන් ගන්න. එතකොට වැරදිනවා, ආයි වැරදිනවා, ආයි කරන්නේ පටන් අරගන්න. රැවටීමෙන් ආයි ආයි වැටෙනවා. එතකොට කෙනෙක් ධර්මයේ තේරුම් කරගන්න ඕන මේ සමස්ත දේශනා එකට සම්පින්දණය කරන්න ඕන, අර පස්පංගෝ එකට තම්බනවා වගේ. එතකොට සමස්ත දේශනාවේ එකම සම්පින්දණය තමයි තමන්ට බලය හැටියට, ශක්තිය හැටියට අවසාන ලැබේ. නුවණ වැඩෙන්න නුවණ යොදවන්න ඕන. දේශනාවත් එක්කම නුවණ යොදවන්න, ගවේෂණය කරන්න. මාගේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මහන්සි වෙද්දී මේක තේරුම් ගන්න. උන්වහන්සේට තේරුණා ඔළුව හත් කඩකට පැලෙන්න තරමට වේදනාවක් ආවා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා ඔළුව පුපුරලා ගියත් මන් නිවන දකින්න වැරෙන්න මං ආයෙ කිටින්නේ. අවසාන ආහාර වේල අරගෙන උන්වහන්සේ වැඩ හිටියේ. වාඩිුනේ, මං ආයෙ ආහාර ගන්න මෙහෙම මිය යනවා. එහෙම නැත්තම් බුදු වෙනෝ දෙකක් එකක් සත්‍ය හොයා ගන්න දෙකෙන් එකක් මේක මට කරලා ඇති වෙලා තියෙන්නේ කියලා උන්වහන්සේ වාදිනේ. අන්න එතෙන්දි තමයි මාර්යා දැනගත්තේ මෙයා මරණය පහු කරගෙන යන්න පුළුවන්. මරණය විනිවිද යන්න පුළුවන් මරණය සුන් කරලා යන්න පුළුවන් බලවේගයක් ගත්තා. නිකන් හරි ඉතින් තමන්ගේ කයට හරි ආසාව ඇති කරගත්තා නම් බෑනේ නිවන් දකින්න බෑ. කයට හරි ආසාව ඇති කරගත්තා නිවන් දකින්න බෑ. අර දහම්සොඬ රජුරුගේ කතාවෙත් ඒක. කයටවත් ආස නැහැ. කයට ආසක් නැතුව තමයි පණින්නේ යකාගේ කටට. ඒකෝල යකා කියන හැටියට පෙනී ඉඳලා තියෙන සක්‍රදේවේන්ද්‍රයා. ඇත්ත වශයෙන්ම මේ නිවනත් පේන්නේ නිවන දේශනා කරන අපිව පේන්නේත් යකෙක් වගේ සමහර වෙලාවට අර මේ මාර බලවේගයට හසු වෙලා ඉන්න කට්ටියට පේන්නේ මේ මේක අපේ අපි යන ගමනට විරුද්ධ වැඩක් නෙමේ කරන්නේ. මේක සම්පූර්ණ වැරදි කතාවක් මේ කරන්නේ කියලා එයාට තේරෙනවා. මොකද එයාට සාපේක්ෂිත නැහැ. එයාට මේක තේරෙන්නේ නැහැ. එයාට මේක වටහා ගන්නත් බෑ. ඊට පස්සේ ඒ ඇත්ත මොලේ යොදවන්නේ නැහැ. ඊට පස්සේ නිකන් බලේ විතරක් යොදවනවා. දැන් ඔය ඉන්නේ සමහර භාවනා හරේ මෙහෙ කරන අහිංසක ගිහි මහත්තුරු එහෙ මේ තැන් තැන් වල ඉන්නවා. ඒ මිනිස්සු කිසි කෙනෙකුට කරදරයක් නැහැ. මේ පාඩුවේ බණ භාවනාවක් දේශනා කරගෙන ඉන්නවා. අර පුදුම් අයට ඒක තේරෙන්නේ නැති වුණාම බුදුන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. රහතුන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. සම්මා සම්බුදුන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ගෞතම බුදුන් කියලා කියන්නේ කවුද දන්නේත් නැහැ. මෛත්‍රී බුදුන් කියන්නේ කවුද දන්නේත් නැහැ. අර විශ්වවිද්‍යාලේ ගිහිල්ලා උද්ඝෝෂණ විතරක් ඉගෙන ගත්ත අය මේ බලේ විතරක් යදවන මොලේ නැතුව නේද? බුදු බලේ විතරක් නෙවෙයි බුදු මොලේ තියාගන්න ඕන. එතකොට මේ බුදු මොලෙන් තමයි මේ ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි යකෙක් වගේ පේන්නේ. හැබැයි යකාගේ කටට පණින්න පුළුවන් නම් එතන ඉන්නේ සක්‍ර දේවේන්ද්‍රයා කියලා පෙන්වුවේ. එහෙම නැත්නම් මේ විශ්ව ධර්මය සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ සක්‍ර කියන්නේ සකස් කරන කෙනා. බ්‍රහ්ම කියලා කියන්නේ ඒකම තමයි. ඒක එක කාලෙදී ආපු සංකල්ප මේ බුදුහාමුදුරු කියපු සක්‍ර එක බ්‍රහ්ම එක මොකෙක් එකක් නැහැ. අර ඒ කාලෙ ඉතින් මිනිස්සු යොමු කරගන්න බෑනේ මේ එහෙම මුකුත් කියන්නේ නැතුව. ඒ නිසා බුදුහාමුදුරුත් ඒ ඉතින් සක්‍ර බ්‍රහ්ම වචන එහෙම මෙහෙම යොදාගෙන ආව අවසානයේ මිනිසුන්ට කියලා දුන්නා මේක ඇති සක්‍ර එකක් බ්‍රහ්ම එකක් නැහැ. මේ මනෝ විකාරයක් මිනිසුන්ගේ ඔළුවේ තියෙන්නේ. ඒ මනෝ විකාරය දුරු වුණාට පස්සේ මේක ඇති බ්‍රහ්ම එකක් සක්‍ර එකක් නැහැ කියලා පෙන්වුවා. කාගේවත් පිළිසරණක් වුමනා කරන්නේ නැහැ. තමන්ම තමන්ට පිළිසරණ වෙලා තමන්ම සක්‍රීය බවට පත් වෙලා තමන්ම බ්‍රහ්මී බවට පත් වෙලා තමන්ම දෙවියෙක් බවට පත් වෙලා තමන්ම උත්තරීතර මිනිස්සෙක් බවට පත් වෙලා කාගෙන් පිළිසරණවත් යොදන්නේ නැති තමන්ට අන් අයට පිළිසරණ විය හැකි තත්වයක පුජ්‍යලයක් නිර්මාණය වෙනවා. ඒක වෙන්න ඕන බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනෙහි අර්ථ ඒක වෙන්න ඕන. එතෙන්ට පැමිණීම සඳහායි තමන්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ගන්න ඕන. ඒකයි වැදගත්. ඉතින් නොමග යවලනේ තියෙන්නේ සීලය කියලා මොනෝදෝ ටිකක් පනවල ඒක සීලය කියලා. එතන සීලය කියලා එකක් නැහැනේ, තියෙන්නේ විනයනේ. ඉතින් රැට නොකා ඉඳීම කියන්නේ සීලය නෙවෙයි, විනය සිගරට් බොන්න නැතුව ඉන්නවා කියන්නේ, ඉනිය දුරකතන පාවිච්චි කරන්න නැතුව ඉන්නවා කියන්නේ සීලය නෙවෙයි, එතෙන්දී විනයක් තියෙන්නේ එතෙන්දී. එතකොට මේ විනය කියන්නේ ඒක භෞතිකවාදී ක්‍රමවේදයක් සකසා ගන්නට ක්‍රමෝපායක් හැටියටයි සලකනවා. සීලය කියන එක ඇති වෙන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනෙය කියලා කියන තැනදී තමයි සීලය ඇති වෙන්නේ. මේ මනස තුල ඇති වෙන නොඇලීම නොගැටීම තමයි සීලය. දෘෂ්ටි වලින් තොරවීම තමයි සීලය. මානසික සහනය තමයි සීලය. මානසික සංසුම් බව තමයි සීලය කියන මනෝ සංවර සීලය. ඉතින් මනෝ සංවර සීලයෙන් උපදිනකොට එයා වචී සංවර සීලයට, කාය සංවර සීලයටපත් වෙනවා. ඉතින් කයෙන් ඉක්මනින් වැඩ කිරීම හරි වචනෙන් ඉක්මනින් කතා කිරීම හරි නෙමෙයි. ඔය මිලින්ද ප්‍රශ්නවල අහලා තියෙනවා මේ නාගසේන හාමුදුරුවන්ගේ මිලිඳු රජුරු බුදුරජාණන් වහන්සේ නපුරු වචන කතා කළාද කියලා. නිකන් හරි කිව්වනම් එහෙම නාගසේන මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ නපුරු වචන කතා කරන්නේ නැහැ කියලා මොකද වෙන්නේ? මිලිඳු රජුරෝ එක පාරින් ඒක පරද්දනවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ මිලිඳු රජුරෝ කිව්වේ මෙන්න මෙහෙම කිව්වා. මහරජ ගිනි අඟුරා අයිස් කන්දක් කරහා සීතල මහා හිමාල පර්වතයේ හරහා ගිහිල්ලා එහා පැත්තෙන් පිට වුණොත් පිට වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඒකාන්තයෙන් සිසිල්ලු සීතල කැටයක් හැටියට තමයි ඒක එහා පැත්තෙන් පිට වෙන්නේ කිව්වා. ගිනි අඟුරා ඒ ඉතාම රත්ෙච්ච ගිනි යකඩයක් හරි ගිනි අඟුරක් හරි හිමාල පර්වතයේ හරහා අනිත් පැත්තෙන් පිට වෙන සලසෝත් එහෙම ඒ පැත්තෙන් පිට වෙන්නේ මොකද්ද? තාම සිසිල් වෙච්ච අන්න ඒ වගේ ලෞතර බුදුහාමුදුරු මොන වචනයක් කතා කළත් ඒ හෘදය හරහා ඒක එද්දී ඒ මුව හරහා ඒක පිට වෙද්දී ඒක අර හිමාල පර්වතේ හා පැත්තෙන් පිට වෙන ගිනි අඟුර වගේ තමයි. මොකද ගිනි අඟුරක් නෙමෙයි එතකොට සීතල කැටයක්. එතකොට ලෝක සම්මතයේ කොච්චර සැරයි කියන වචනය වුණත් වසලයා කියන වචනේ කාලෙදි විච්ච තාම දරුණු වචන. කොච්චර දරුණු වචනයක් වුණත් බුදු කෙනෙක්ගේ මුවෙන් ඒක එළියට ආවහම ඒක මහ පුදුමාකාර සිසිලස හමන වචනයක්. සමහර අම්මලා තාත්තලාගේ වචන තමන්ගේ දරුවන්ට ලොකු වචන පාවිච්චි කරලා බැන්නත් ඒක නිකන් දරුවන්ට දැනෙන්නේ බොහොම සිසිලසස. ඒකයි. ඒක ලොකු සිසිලසක් තියෙනවා. මේ ගුණය යම්කිසි ආකාරයක අපෙත් තියෙනවා ඇති කියලා අපි හිතනෝ නැත්නම් අපිත් සමහර වෙලාවට ජනාධිපතිතුමාන්ට එක එකව කියනෝ, මැතිඅමතුවරුන්ටත් එක එකව කියනෝ, ආගම් වලටත් එක එකව කියනෝ අපි. සමහර වෙලාවට බුද්ධාගමේම තියෙන දේවලුත් අපි සම්මතයේ තියෙන දේවල් විවේචනය කරන එක කෙසේ වුණත් අහන්නන් තුල එච්චර දැඩි උද්වේගකර භාවයක් නොපෙමිනෙන්නට හේතුව මම විශ්වාස කරනවා අපි අර සිසිල්ලු හදවතින් යම් ප්‍රමාණයක බුදු කෙනෙක්ගේ මනසින් කෝටියෙන් එකක් සිසිල්ලු වේ ප්‍රමාණයෙන් හෝ පිට වෙන නිසා වෙන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි මේ වචන තුල තියෙන සිසිලස ගුණය. මේ වචනවල මහ බලයක් තියෙනවා. සා ඔබට පත් වෙන්න පුළුවන් දෙයක්, ඔබ අනිවාර්යයෙන්ම පත් විය යුතු දෙයක්. ඔබ නිවස හදන්න, ඔබ වාහනයක් ගන්න, ඔබ උපාධියක් ගන්න කරපු කැපවීම ධර්මයේ වෙනුවෙන් කරන්න බැරි ඇයි? ඇයි ධර්මයේ එච්චර වටින්නේ නැද්ද? ඒ තරම් කාලයක් යදව ගන්න බැරිද? මේක ලෝකයේ තියෙන උපාධි 10000ක් ගන්නවට වඩා වටින දෙයක් නේද කියන කාරණේ මතක තියාගන්න. අද හවසට එනෝ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මහාචාර්යවරේ මීට අවුරුදු එකහමාරකට කලින් මෙහි ආවා. මෙහි ලංකාවේ ඉන්න මනෝ වෛද්‍යවරේ කරහාවේ ඇවිල්ලා යාට පෙන්වුවාම ඒ වෛද්‍යවරයා කිව්වේ මෙයා පොඩි එකෙක් නේ, මම බලාපොරොත්තු වෙන ටිකක් ලොකු හාමුදුරු කෙනෙක් කිව්වා. මං කිව්වා කමන්නේ, මං දන්න විදියට මොනව හරි කතා කරන්නම් කියලා. වචන දෙක තුනක් කතා කරනකොට එතුමා වාඩි වුණා. වාඩි වෙලා පැය ගාණක් කතා කරලත් අවසාන යන්නේ නැහැ. පස්සේ මට ගමනක් යන්න තිබ්බා. දේශනාවකට යන්න කියලා එලෝගන තමයි මම ගමන ගියේ. එතුමා එතකන් අහගෙන හිටියා. ඒකට ඉතාම ප්‍රීතියෙන් ගිහිල්ලා සතුටෙන් ගිහිල්ලා මට ලංකාවේ ඉන්න මේ මනෝ වෛද්‍යවරයා හරහා ස්තුති කරලා තිබ්බා. දැන් උන්න අද හවසත් ආයෙ එනවා කියලා ලංකාවට ඇවිල්ලා දැනුම් දුන්නා. එතකොට ඒ රසය, ඒ ගුණය ඒගොල්ලන්ට දැනුණා. ඒ වටිනාකම ඒගොල්ලන්ට දැනුණා. ඒකයි ඒකට හේතුව. ඔහු ඉතාම ප්‍රවීණ කෙනෙක්, වයසයි අවුරුදු 72ක් කියලා කිව්ව වයස. නමුත් ඔහු තවම වැඩ කරන හොඳ කාය පෞරුෂයෙන් ශරීරයෙන් යුක්ත පුජ්‍යලෙක්, නිරෝගී කෙනෙක්. ඉතින් එතකොට මේ දහම කොච්චර වටිනාකමකින් යුක්තද? ඉතින් සමහර මට මනෝ වෛද්‍යවරු රටවල් වල ඉංග්‍රීන්ට වගේ වල ඉන්න අය කියලා තියෙනවා, සයින්හස මේ වගේ කරුණු සයින්හස දේශනා කරන මේ පරාශයන් තුල තාම පරේෂණ මට්ටමේ තියෙන දේවල් කියලා මට ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට අපි මේ පරේෂණ මට්ටමේ තාම ලෝකේ යන දේවල් අපි පින්නතුන්ට විසඳුම් හොයාගෙන කියලා දෙනවා. දැන් ලෝකේ හිටපු ලොකු මනෝවෛද්‍යවරු හිටියා. ඒගොල්ලෝ හැමෝම දැනගත්තා මානසික ස්වභාවය, මනෝභාවයන්, මනෝ ලක්ෂණයන්, මනෝ ප්‍රතික්‍රියාවලියන් සොයාගත්තා. නමුත් ඒගොල්ලන්ට බැරි වුණා මානසික නිදහස් වීම කියන එක හොයාගන්න. අපි මානසික නිදහස් වීම කියන එක හොයාගෙන මේ කියන්නේ අද්දකල කියන්නේ එතෙන් පරිවර්තනය වෙලා කියන්නේ. එතකොට මේක ආත්ම වරුණාවක් නෙමෙයි. ඔබට දැනගන්න මේ ගමන යන්න තවත් විශ්වාසයේ තහවුරු වෙන්න ඒක කිව්වේ. ආත්මයක් නැහැනේ වරුණා කරන්න. මේ ධහම අවබෝධ කරගත්තට පස්සේ කියන්න බෑ මේ මම දැක්ක ධහම, මේක මගේ ධහම, මේ මමයි කියලා සතුට වෙන කෙනෙක් නෙමෙයි. මේකේ මමෙක් නැහැ කියලා සතුට වෙන කෙනෙක්. මම අවබෝධ කරගත්තයි කියන සතුට නෙමෙයි හොඩ තියෙන්නේ. මා ළඟ දෙයියනේ මමෙක් නෑ නේද කියලා තමයි හිතෙන්නේ. දෙයියනේ කියන්නේ විශේෂණ පදයක්. දෙයියෙක් ඉන්නව හරි නැහැ හරි කියන කතාව නෙමෙයි. ඒ නිසා මේකේ අපේ සිංහල භාෂාවේ තියෙන වචනයක්නේ. ඒ නිසා මෙතන මමෙක් නෑ නේද කියන සතුට මිසක් මම ලැබුවා නේද කියන සතුටක් නෑ. සාමාන්‍ය අයට තියෙන ඔබට තියෙන මොකද්ද? මම ලැබුවා කියන සතුටනේ මොනව හරි. මේක එහෙම දෙයක් නෙමෙයි. මම නැති වුණා කියලා මට මමෙක් නෑ නේද කියන සතුට තියෙනවා. ඒක කොයි වගේද කියනවනම් හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වගේ කියලා ඒ සැහැල්ල උපමා කළා. අන්ධකාරයේ සිටිය කෙනෙකුට පහනක් දැල්වුවා වගේ, මම් මුලා වූ කෙනෙකුට මඟ පෙන්වුවා වගේ, වසා තිබුණු දෙයක් නිරාවරණය කර විවෘත කර පෙන්වුවා වගේ සැකහැර ජීවිතේ දකින්නට පුළුවන් ගුණයක් ඇති වුණා ස්වාමීනි කියලා සතුටු සිත් ඇති කරගත්තා. ඉතින් ඔබත් ඒ සතුටු සිත ඇති කරගන්න, ඒ සතුටු සිත ලබා ගන්න, නොපමා වෙන්න ශ්‍රී සද්ධර්මය අති දුර්ලභයි. ශ්‍රී සද්ධර්මයට පත්වීම අති දුර්ලභයි. ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරගන්න ඔබට වහවහා කැප වෙන්න කියන කාරණය මතක් කරමින් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.